ඒයමට තොරතුරු එව්වා අත්තිකරම් ගේපු රිසිට් පත් දෙකක් විනිදු සිභාගාරය ඇනෝම් කරපු අයගේ නාමලේඛනයක් කියමු ඒ නාමලේඛනේ මගේ නම කොහෙවත් නෑ අත්තිකරම් ගේ දෙදනාගෙන් මම කෙනෙකුත් නෙවෙයි ඒතර නෑ සම්දාන ලේකම් බත් ඇනෝම් කළත් නෑ අත්තිකරම් ගේවලත් නෑ හරි දැන් ජනවාරි මාසේ 10 වෙනි දැන් පත්තේ පක්ෂ සභාපති ජනාධිපතිතුමා හරි එතකොට දැන් පක්ෂයේ එතුමාට පැවරුණානේ එතුමාට පැවරුණා සභාපති දැන් තමුන්නාන්සේ දන්නෝ සමාගමක් වුණත් පවර ගත්තාම සමාගමේ වත්තම් බරගම් සියල්ලම පවර ගන්නවා බරගම් පැත්තකින් තියලා වත්තම් විතරක් පවරගන්නේ නෑ අපරාධ නඩුවක් දාන්නම බෑ දැම්මම අපි එකක් බලාගමු මට වගකීමක් එනවද නැද්ද කියන එක මේ නිති මුමාරුවෙන්ම පැහැදිලි වෙනවා අපි මැතිවරණ ව්‍යාපාරේ ඉන්නකොට තමයි මේ මහත්තුරුන්ට මතක් කරලා දෙන්නේ මේ මුදල අය කරගන්න මම කියනවා පක්ෂයේ සභාපති ජනාධිපතිතුමා එතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ඒ කැබිනට් මණ්ඩලේ නම් මේ තීන්දුව ගත්තේ කැබිනට් මණ්ඩලයේ දෙයියන්ගෙම පිළිගත්